Thank you. Sumit gigitiyak tamay yung Milang Rapitor gatte. සිත සනසවන්න නදී තරංගා දෙසවන පිරි ridhi handata sithe ginna epa den desavana piri ridhi handata sithe ginna epa den aata indan sinaha senna nadi taranga aata indan sinaha senna nadi taranga nisala deneta sasalavanna detol sinahavata laganna nisala deneta sasenavanna detol sinahavata naganna mage sitata piriya denna nadi taranga mage sitata piriya denna nadi taranga දිනෙත් පුරා පිරි කඳුලල් පිටාරට හසුනොවන්න දිනෙත් පුරා පිරි කඳුලල් පිටාරට හසුනොවන්න වියලුණු සිත් සනසවන්න නදි තරංගා වියලුණු සිත් සනසවන්න නදි තරංගා වියලුණු සිත් සනසවන්න නදි තරංගා